tu nome. Hallelujah. Hallelujah. Praise God. Please Prashansa be seated. Aveva karunakala vaadi venna. Well, congratulations. Suba patanna kemathi obata. That you are here this morning. Me udassana oba me saane sitina nisa. I want to remind you that next week is our anniversary service. ඊළඟ සතියේ ඉතාමත්ම විශේෂ සංවත්සර රැස්වීම දේව මෙහි අපි පවත්වන්න යනවා. The New Covenant Life Center is celebrating their 24th anniversary next Sunday. නව ගිවිසුම් ජීවන මධ්‍යස්ථානය අපගේ සභාව අපගේ 24 වෙනි සංවත්සරය අපි සමරනවා. So we are an established church. අපි ඉතා ස්ථාපිත ස්ථිර සභාවක්. And the Lord is blessing us mightily. Deviyan wahanse balavat lesa apata aashirwada karanawa. And this morning as I was preparing, me udassana mama soodanam wana vita, one of the words that came into my mind was Psalm 84:10. Deviyan wahanse mage hadawata daapu eka Bible padayak tamai geethawali 84:10. It says, one day, for a day, one day in the courts of God or the house of God is better than 1,000 anywhere else. මක් ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපතය. So one day in the house of God is better than 1,000 days elsewhere. දෙවියන් වහන්සේගේ ගෘහයේහි එක දවසක් වඩා යහපත් වෙන ස්ථානයක ඒ දවස් දහසක් ගත කරනවට වඩා. Any other place this morning you have chosen to be in the house of God. මේ උදෑසන ඔබ තෝරාගෙන තිබෙන දෙවියන් වහන්සේගේ ගෘහයේහි සිටින්නට. I want to tell you it is better than spending that day anywhere else, maybe even in the president's palace. ජනාධිපති තුමා ඉන්න ස්ථානයේ හරි වෙන ඕනෑම තැනක ඔබ සිටිනවට වඩා මේ උදෑසන දෙවියන් වහන්සේගේ ගෘහයේහි සිටීම ඔබට වඩා යහපතක් සිදු වෙනවා. So whatever you go through in life, maybe even challenges in your physical body, obage sharire abiyoga wenna puluwan obage jeevithaye oba muhuna dena onema abiyogaatmaka tattwayak wenna puluwan. The place to be is the house of the Lord. Oba sitiya yutu sthanaya deviyan wahansege gruhayai. Because that is the place God will bring forth a word for you that will change your situation. Manda e sthane unwahansege gruhehi tamai unwahansege wachane කරන කොටගෙන ඔබගේ අවස්ථාවන් වෙනස් වන්නේ. Hallelujah. Hallelujah. Do you know that our God speaks to us? ඔබ දන්නවද අපගේ දෙවියන් වහන්සේ අපට කතා කරනවා? And he directs us. උන්වහන්සේ මඟ පෙන්වනවා. He shows us the path of righteousness. උන්වහන්සේ ඒ ධර්මිෂ්ඨකමේ මාවත අපට පෙන්වා දෙනවා. And as we walk on that path we shall never fail. ඒ මාර්ගය තුල අපි ගමන් කරනකොට කවදාක්වත් අපි අසමත් වන්නේ නැහැ. Hallelujah. Hallelujah. This morning God is going to speak to you. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. Are you ready to hear from him? ඔබ සූදානම්ද උන්වහන්සේගෙන් අසන්න? සැබවින්ම සැබවින්ම ඔබ සූදානම්ද? Hallelujah. Hallelujah. You know Jesus said cheer up for I have overcome the world. Yesus වහන්සේ කිව්වා ධෛර්යමත් වන්න මම ලෝකය ජයගෙන තිබේ. He also said in this world there will be problems, challenges. මේ ලෝකේ විවිධාකාරයේ ප්‍රශ්න තිබෙන්න පුළුවන් අභියෝග. That's in John 16:33. යොහන් 16:33 වෙන පදේ. There will be challenges. Jesus did not promise us a life without challenges. අභියෝග වලින් තොර ජීවිතයක් යේසුස් වහන්සේ අපට පොරොන්දු වුණේ නැහැ. But he said take courage. නමුත් උන්වහන්සේ කිව්වා ධෛර්යමත් වන්න ඔබ. He said cheer up. ඔබ ධෛර්යමත් වන්න. For I have overcome the world. මම ලෝකය ජයගෙන තිබෙන නිසා. He said I have overcome the world. මම ලෝකය ජයගත්තෙමි. But do you know why Jesus overcame the world? ඔබ දන්නවද කොහොමද යේසුස් වහන්සේ ලෝකය ජයගත්තේ කියලා? ඇයි ජයගත්තේ? He overcame on our behalf. Hallelujah. අපි වෙනුවෙනුයි මේ ලෝකේ උන්වහන්සේ ජයගත්තේ. He overcame so that we would overcome this world. Hallelujah. උන්වහන්සේ ජයගත්තේ ලෝකය අපි මේ ලෝකේ ජය ගන්න පිණිසයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So we must take courage. එමණිස අපි ධෛර්යමත් විය යුතුයි. This walk with God has to be a courageous walk. Hallelujah. දෙවියන් වහන්සේ එක්ක අපි යන මේ ගමන අපි ධෛර්යමත්ව යා යුතුමයි. Pastor Chris says it is not for the faint hearted. Pastor Chris කියනවා මේ ගමන දුර්වල අයට නෙවෙයි. කලාන්ත සිතත්තන්ට නෙමෙයි. You know it is not for the faint hearted this walk of Christ. This is not for sissies. මේ කිතුණු ගමන ක්ලාන්ත සිත් ඇති අයට නෙවෙයි. You know, God told Joshua, be of good courage. Hallelujah. දෙවියන් වහන්සේ ජොෂුවට කිව්වා ඔබ ධෛර්යමත් වන්න. We sang, God is for us. අපි දැන් ගීතකාක ගායනා කරා දෙවියන් දෙවිඳුන් මා. He is for me. Hallelujah. දෙවිඳුන් මා සමගයි. Nothing can come against you. මාට විරුද්ධව කිසිම දෙයකට නැගී සිටින්නට බෑ. Nothing can come against you. කිසිම දෙයකට බෑ ඔබට විරුද්ධව ක්‍රියා කරන්නට. And he says, I shall not be moved. Hallelujah. ඒ වගේම ඒසානේ කියනවා මම නොසෙල්වෙමි. Hallelujah. Hallelujah. Do not be moved by anything that is happening in your life. ඔබ සෙලවෙන්නේපා ඔබගේ ජීවිතයේ කුමන වාතාවරණයක් තිබුණත්. Do not be moved just because something is happening that you don't like in your life. ඔබ අකමැති දෙයක් සිදුවෙන පමණින් ඔබ සෙලවෙන්නේපා. Hallelujah. Hallelujah. Take courage for the Lord is with you. He is for you. ධෛර්යමත් වන දෙවියන් වහන්සේ ඔබ සමගයි උන්වහන්සේ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Hallelujah. Tell the next person God is for you. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. Praise the Lord. ප්‍රශංසා වේවා. Amen. Amen. Hallelujah. Hallelujah. If that person is asleep, wake him up. නිදාගෙන ඉන්නවා නම් එහා පැත්තේ ඉන්න එක්කන අවදි කරන්න. I'm sure no one is asleep here. Praise God. කවුරුවත් නිදාගෙන නැහැ අපේ සභාවේ. Hallelujah. Hallelujah. Don't you think we have a great church? ඔබ සිතනවාද අපිට අනර්ග සභාවක් තිබෙනව? Because the Holy Spirit is our senior pastor. ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපගේ ජේෂ්ඨ සභාපාලකතුමා. We love the Holy Spirit. අපි ශුද්ධාත්මයන් වහන්සේට ප්‍රේම කරනවා. He leads us and he guides us. උන්වහන්සේ අපට මඟ පෙන්වනු ලබනවා. You know, I'm doing this series on the life that is of constant progress. දිගින් දිගටම අපගේ ජීවිතයේ ප්‍රගතිය ලැබීම ගැන අපි බලනවා මේ දවස්වල. Today is the third week. තුන්වෙනි සතිය අද දවසේ. If you miss the first two you must get the tape. පළවෙනි සති දෙක ඔබට අතපසු වුණා නම් ඔබ ඒ CD පරිමාධ්‍යයෙන් ලබා ගන්න. Even if you came it's important that you go get the CDs the tapes. ඔබ පැමිණියත් පසුගිය සති දෙක තුල ඔබ ඒ CD පටි අරගෙන නැවත නැවත අසන්න. I guarantee you that as you listen to this as you meditate your life will continually move forward and upwards only. ඔබ මේ වචනය දිගින් දිගටම අසන විට මෙනෙහි කරනකොට ඔබගේ ජීවිතය ඉදිරියටත් ඉහළටත් පමනයි. How many of you have seen progress in your life? ඔබගේ කී දෙනෙක් ඔබ ජීවිතයේ ඉදිරියට යෑම දකින්වද? Hallelujah. Oh many of you. Praise God. Amen. Hallelujah. Hallelujah. You know I was sharing with you last week යසතිය මම ඔබත් සමග බෙදාගත්තා. That if your spirit can take hold of the word of God, ඔබගේ ආත්මයට දේව වචනය අල්ලා ගන්නට අත්පත් කර ගන්නට පුළුවන් නම්, you can have what the word of God says about you. දේව වචනය තුල ඔබ ගැන කියා ඇති දේ ඔබට ලබා ගන්නට පුළුවන්. Hallelujah. Hallelujah. You know everything that you require in life. ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලුම දේ is in the word of God. දේව වචනය තුල අන්තර්ගතයි. If you want to see changes happening in your life. ඔබගේ ජීවිතේ වෙනස් වීම දකින්නට නම්. If you're having some situation you want to see change. යම් අවස්ථාවකට ඔබ මුහුණ දෙනවා ඔබ වෙනසක් දකින්න කැමති. The material for change is only the word of God. Amen. ඒ වෙනස් වීම දකින්නට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබෙන්නේ දේව වචනය තුල පමණයි. You must go to the word of God and get hold of that word into your spirit. ඔබ දේව වචනය තුලට ඇතුල් වෙලා ඒ වචනය ඔබගේ ආත්මයට අල්ල ගන්න අවශ්‍යයි. Because it is out of your spirit that life will be released. මන්ද ඔබගේ ආත්මය තුලින් පමණයි ජීවනය පැමිණෙන්නේ. The Bible says in Proverbs chapter 4 verse 23. හිතෝපදේශය 4:23 බයිබලයේ කියනවා. It says keep your heart, it's also keep your spirit. එතන කියනවා නුඹේ හදවත නැත්නම් නුඹේ සිත නුඹේ ආත්මය with all diligence ඔබ ආරක්ෂා කරගන්න. For out of it comes the issues of life. මක්නිසාද ඔබගේ ආත්මෙන් ජීවනය නික්ම වෙන නිසා. Hallelujah. Hallelujah. You know what your life is today? ඔබගේ ජීවිතය අද දවසේ is what is in your spirit, what is in your heart. ඔබගේ හදවතේ නැත්නම් ඔබගේ ආත්මේ දැන් තිබෙන දේ අනුවයි. Did you hear that? ඔබට ඒ දේ ඇසුණාද? Your life will be not different to what is already in your spirit. ඔබගේ ජීවිතය වෙනස් වන්නේ නැහැ. ඔබගේ ආත්මය ආත්මය තුල තිබෙන දේ අනුවයි ඔබගේ ජීවිතය රඳාපවතින්නේ. ඒක නිසා තමයි මේ වචනේ සඳහන් වෙන්නේ සියල්ලට වඩා නුඹගේ ආත්මය සිත ආරක්ෂා කරගන්න. You know what have you put in your heart? කුමක්ද ඔබගේ හදවත තුල ඔබ දමා ඇත්තේ? What are you allowing your heart to receive? ඔබ කුමකටද ඉඩ දෙන්නේ ඔබගේ හදවතට ඇතුල් වෙන්නට? It says guard your heart. ඔබගේ හදවත ආරක්ෂා කරගන්න. You know many of us we know how to guard our houses. අපි බොහෝ අය දන්නවා අපගේ නිවස කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. To guard our vehicles. අපගේ වාහන Anything that is precious to us. අපිට වටිනාකමක් ඇති ඕනෑම දෙයක් ආරක්ෂා කරගන්න අපි දකින්න ගන්නවා. We make effort to protect them. අපි වෑයම් දරනවා මේ දේ ආරක්ෂා කරගන්න. We protect our children. අපගේ දරුවන් අපි ආරක්ෂා කරනවා. But the Bible says but more than all protect keep your heart. බයිබලයේ කියනවා මේ සියල්ලට වඩා ඔබගේ හදවත නැත්නම් ආත්මය ආරක්ෂා කරන්න. Because if you receive negative things in life to your heart ඍණවාදී දේවල් ජීවිතයේ ඔබගේ හදවතට ඇතුල් කරගත්තොත් defeat and unbelief into your heart අවිශ්වාසය නැත්නම් අසමත්කම පරාජය ඔබගේ හදවතට ඇතුල් කරගත්තොත් will come out those things ඔබගේ හදවතින් මේ දේ එළියට එනවා. How does it come? කොහොමද එන්නේ එළියට? By the words that you speak. ඔබ කතා කරන වචන කරන කොට දෙන. Jesus said out of the abundance of the heart the mouth speaketh. යේසුස් වහන්සේ කිව්වා ඒ හදවත පූර්ණ හදවතේ පූර්ණකමින් මුඛය කතා කරනවා කියලා. What is in your heart will come from your mouth. ඔබගේ හදවතේ ඇති දේ තමයි ඔබගේ මුඛයෙන් එළියට එන්නේ. Especially when you go through challenges. විශේෂයෙන් ඔබ අභියෝග තුලින් යනකොට. You can come to church and learn so many things, wonderful preaching. ඒක අනර්ග දේශනාවන් ඔබට සභාවට ඇවිල්ලා ලබා ගන්න පුළුවන්. But if you have not got hold of that word from your spirit. නමුත් ඔබගේ ආත්මයෙන් ඔබ ඒ වචනය අත්පත් කරගෙන නැත්තම් When temptations, when challenges, things of life come against you. පරීක්ෂාවන් අභියෝග ඔබගේ ජීවිතයට එරෙහිව පැමිණෙන විට What will come out from your heart is what is already stored. ඔබගේ හදවතෙන් එළියට පැමිණෙන්නේ ඔබගේ හදවතේ අන්තර්ගත දේවල් පමණයි. And you begin to say I don't know what is happening. ඔබ කියන්න පටන් ගනී මම. I don't know why God is not helping me. මොනව වෙනවද දන්නේ නැහැ. ඇයි දෙවියන් වහන්සේ මට පිහිට වෙන්නේ නැත්තේ? Some people say there's no one to help me. සමහර අය කියනවා කවුරුවත් නැහැනේ මට උදව් කරන්නට. Now why do we speak like that? ඇයි මේ විදියට අපි කතා කරන්නේ? Because that is what has been stored in your heart. මන්ද හදවතේ අපි ගබඩා කරගෙන ඇත්තේ මේ දේ නිසා. And the words that you speak will produce the results in your life. ඔබ කතා කරන වචන කරන කොටගෙන ඔබගේ ජීවිතයේ ප්‍රතිඵල ඔබ දකින්නට යනවා. You know, words have power to create. අපි දන්නවා වචන වලට බලය තිබෙනවා නිර්මාණය කරන්න. Hallelujah. Hallelujah. Your life is the sum total of words that you have believed and spoken today. ඔබගේ වචන කරන කොටගෙන ඔබගේ ජීවිතයේ ඒ වචන වල එකතුව ප්‍රකාශ වීම. Let me repeat that. Your life today, the quality of your life today. අද දවසේ ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය is the sum total of words that you have believed and spoken. ඔබ විශ්වාස කරපු ඔබ කතා කරපු වචන වල එකතුවක්. So words are like building material. වචන හරියට ගොඩනගන ඒ වචන වගේ අමුද්‍රව්‍ය. Hallelujah. වචන ඉතාමත්ම වැදගත්. Say to the next person words are important. එහා පැත්තේ නැක්කනට කියන වචන වැදගත්. Hallelujah. Hallelujah. Words are important. වචන වැදගත්. That's why you need to hear the right words. ඒක නිසා තමයි ඔබ වචන ඇසිය යුත්තේ. That is why the best words you can hear is the words from God. ඔබට ඇසෙන්න පුළුවන් හොඳම වචන තමයි දෙවියන් වහන්සේගේ වචන. Hallelujah. Hallelujah. You know, God created this world with his words. Amen. දෙවියන් වහන්සේ මේ ලෝකය නිර්මාණය කරේ උන්වහන්සේගේ වචන කරන කොටගෙන. And now we can speak his word through our mouth. God has given us the ability. දැන් දෙවියන් වහන්සේ අපට හැකියාව දීලා තිබෙන උන්වහන්සේගේ වචන අපගේ මුඛයෙන් කතා කරන්නට. And we can recreate our situations. ඒ වගේම අපට නැවත නිර්මාණය කරන්න පුළුවන් අපගේ අවස්ථා. If something is not going right samahara vita yam deyak hondin sidu wenne naththam you don't have to be downcast api pahatata adela wetenna awashya neha that is not a time to be discouraged and defeated wenna avasthawak nevey meya it is the time to take hold of the word of god wachane atpat karaganna e avasthawata adala wachane meya avasthawa and recreate your situation obage avasthawa nawath oba nirmanaya karanna hallelujah hallelujah you can change your situation whatever that situation may be ඔබගේ අවස්ථාව කුමක් වුවත් ඒ අවස්ථාව ඔබට වෙනස් කරන්නට පුළුවන්. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. See, I'm the seed of Abraham. ඔබ කියන්නේ මම ආබ්‍රහම්ගේ බීජයයි. See, I'm the seed of Abraham. මම ආබ්‍රහම්ගේ බීජයයි. Hallelujah. Hallelujah. You know who Abraham was? ඔබ දන්නවද ආබ්‍රහම් කවුද? He was the most prosperous man. සඵලවත්ම මිනිසයා. And the Bible says those who believe in Jesus Christ. බයිබලයේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන අය. Are the seed of Abraham. ආබ්‍රහම්ගේ බීජයයි කියලා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. That is the inheritance that we have. මේක තමයි අපට තිබෙන උරුමය. Hallelujah. If you are a child of God, if you are of Christ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් you have the inheritance of Abraham. ආබ්‍රහම්ගේ උරුමය ඔබට තිබෙනවා. Hallelujah. Hallelujah. So I will never be broke in life. ඔබ කියන්නේ මම කවදාකවත් මගේ ජීවිතේ බංකොලොත් වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Because I am the seed of Abraham. මම ආබ්‍රහම්ගේ බීජය නිසා. I am the seed of Abraham. මම ආබ්‍රහම්ගේ බීජය නිසා. Now you have to say it. I am the seed of Abraham. ඔබ කියන්න මේ දේ මුඛය ඇරලා ඔබ කියන්න මම ආබ්‍රහම්ගේ බීජයයි. I'm the seed Mama of Abraham. මම ආබ්‍රහම්ගේ බීජයයි. I'm the head and not the tail. මම හිසයි වලිගය නොවේ. I'm the head and not the tail. මම හිසයි වලිගය නොවේ. Hallelujah. Hallelujah. You see, we must know. අපි දැනගත යුතුයි. There's something very important that we must know. ඉතා වැදගත් දෙයක් අපි දැනගත යුතුයි. Is that we now live in the kingdom of God. අපි දැන් දෙවියන් වහන්සේගේ රාජධානිය ජීවත් වෙන බව. If you are born again, if you have received Christ. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළිඅරගෙන තිබෙනවා නම් ඔබ නැවත උත්පාදනය වෙලා නම්. When you receive Christ. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තහම. You have already arrived into the kingdom of God. ඔබ දැනටමත් දෙවියන් වහන්සේගේ රාජධානියට පැමිණිලා ඉවරයි. Jesus said the kingdom of God is in you. Jesus වහන්සේ කිව්වද දෙවියන් වහන්සේගේ රාජධානිය ඔබ තුලයි. Although you live in a physical world because you live in a physical body ඔබ ඒ භෞතික ශරීරයේ ජීවත් වුණත් භෞතික ලෝකේ you are really a spiritual man ඔබ සැබවින්ම ආත්මික මිනිසෙක් and you now belong to the kingdom of God ඔබ දැන් අයිති වෙන්නේ දෙවියන් වහන්සේගේ රාජධානියට hallelujah hallelujah so your actions your reactions your thinking all must align with the kingdom of God ඔබගේ ක්‍රියාකලාපය ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය ඔබ සිතන ආකාරය දෙවියන් වහන්සේගේ රාජධානියට අනුකූලව විය යුතුයි. Now that you are born again ඔබ දැන් නැවතුණ උත්පාදනය වෙලා තිබෙන නිසා Now that you are a child of God දෙවියන් වහන්සේගේ දරුවෙකු නිසා ඔබ You don't belong to this world මේ ලෝකයට ඔබ තවදුරටත් අයිති නැහැ. Say I don't belong to this world ඔබ කියන්න මම මේ ලෝකයට අයිති නැහැ. This world is not my home මගේ නිවස නෙවෙයි මේ ලෝකය. So you cannot now think like the people in the world emenisa obata me lokeya aakarayata lokeya senaga sitana aakarayata sitanna baha you cannot react the way the worldly people react lokeya manushya e pratichara dakwana aakarayata obata pratichara dakwanna baha your actions your words must now be a different quality obage kriya kalapaya obage wachana huwa maruwa wenath gunaatmaka bhavayak viyayutui since you are now in the kingdom of god oba deviyan wahansege rajadhaniye sitina nisa you have now a different set of rules dan obata wenama e pratipatti niyayan malawak oba wenuen kriya karana hallelujah hallelujah you are living now in a different set of rules wenath aakare e niti malawak anuway oba dan jeevath wanne we do not live like the ordinary people of this world me loke samanya janathawa wage api jeevath wanne neha that's why the bible says in romans 12 verse 2 ekai roma pade 12 deke kiyanne bible e be not romans 12 verse 2 roma 12 deka it says and be not be conformed to this world me loke aakarayata samana novi but be ye transformed ඔබ අන්‍යාකාර ඇත්තෝ වෙල්ලා This is the instruction given to a child of God. දෙවියන් වහන්සේගේ දරුවෙකුට දීලා ඇති උපදේශය මෙයයි. It's instruction for you this morning. මේ උදෑසන ඔබට මේ මගේ උපදේශයයි. Be not conformed to this world. මේ ලෝකේ ආකාරයට ඔබ සමාන වෙන්න එපා. What is it saying? මොකක්ද මේ අර්ථවත් වන්නේ? Don't be like the people in the world. ලෝකේ සෙනග වගේ ඔබ වෙන්න එපා. Don't be like everybody else. අනිත් අය වගේ හැසිරෙන්නට එපා. But be ye transformed. ඔබ අන්‍යාකාර ඇත්තෝ වගේ සිටින්න. Be a different kind of person. ඔබ වෙනස් මිනිසෙක් හැටියට මේ ලෝකේ ක්‍රියා කරන්න. Hallelujah. Hallelujah. And how do you do that? කෙසේද අපි මේ දේ කරන්නේ? By renewing your mind. අපගේ මනස අලුත් කර ගැනීමෙන්. By replacing what is in your mind. ඔබගේ මනසේ ඇති දේ වෙනුවට. By reprogramming the information you had before. අපේ මනසේ මේ දෙවියන් වහන්සේ දැනගන්නට ප්‍රථමයෙන් තිබිච්ච තොරතුරු නැවත වැඩසටහන් ගත කර ගැනීමෙන්. Now you need to reprogram the words with the words of God. දෙවියන් වහන්සේගේ වචන සමග අපේ වචන නැවත වැඩසටහන් ගත කරගත යුතුයි. You have to delete the old program. ඒ පරණ වැඩසටහන අපි මකා දැමිය යුතුයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You have to now reprogram according to the word of God. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව අපගේ මානසිකත්වය සිතන ආකාරය අපි නැවත වැඩසටහන් ගත යුතුයි. ඒ දේ කරන විට you find yourself speaking a different language. ඔබ දකිවි ඔබ වෙනස් ආකාරයේ භාෂාවක් කතා කරනවා. Hallelujah. Hallelujah. As a Christian your language has to change. කිතුනුවෙක් හැටියට අපගේ භාෂාව ශබ්ද කෝෂය වෙනස් විය යුතුයි. In Matthew chapter 12 that verse before Matthew 12 පදේ it says a good man out of the good treasure of his heart bringeth forth good things hallelujah Matthew 12 35 යහපත් මිනිසයා තමගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙන එන්නේය Who is this good man? කවුද මේ යහපත් මිනිසයා? We are the good man good men and women අපි තමයි මේ යහපත් පුරුෂයන් සහ කාන්තාවන් Not because we were good අපි යහපත් නිසා නෙවෙයි but because of Jesus. ජේසුස් වහන්සේ නිසා. Hallelujah. Hallelujah. And he says now this good man out of the good treasure of his heart. මෙතන කියනවා ඔහුගේ හදවතේ සම්පතින්. I said the heart is also spirit in the Bible. Bible uses interchange heart spirit. It is a real you. අපගේ හදවත නැත්නම් අපේ ආත්මය සිංහල බයිබලයේ අපේ සිත මේ එකම වචනයයි. So we have to bring forth good things from our spirit. අපගේ ආත්මෙන් යහපත් දේ අපි එළියට ගෙනා යුතුයි. Hallelujah. Hallelujah. You know everything that God gives you. දෙවියන් වහන්සේ ඔබට දෙන හැම දෙයක්ම is already inside you. ඔබ තුලයි තිබෙන්නේ. Hallelujah. Hallelujah. It has to come to your spirit first. ඉස්සෙල්ලා ඔබගේ ආත්මයට ඇතුල් විය යුතුයි. Then you can bring it out. Hallelujah. එවිට පුළුවන් ඒ දේ ඇතුලෙන් එළියට ගෙනෙන්න. Amen. Hallelujah. You know the job that you need it is not outside there in the newspaper. ඔබට අවශ්‍ය රැකියාව තිබෙන්නේ ඒ පුවත්පත්වල නෙවෙයි එළියේ. It is in your heart. ඔබගේ හදවතේ තිබෙන්නේ. And in your mouth. ඔබගේ මුඛයේ තිබෙන්නේ. Hallelujah. Hallelujah. The money that you need is not in some businessman's hands. ඔබට අවශ්‍ය මුදල් තවත් ව්‍යාපාරිකයෙකුගේ අතේ නෙවෙයි තිබෙන්නේ. It is in your heart and it's in your mouth. ඒ තිබෙන්නේ ඔබගේ හදවතේ සහ ඔබගේ මුඛයේ තුලයි. Hallelujah. Hallelujah. From your heart you bring it out from your mouth. ඔබගේ හදවතේ ඇති දේ ඔබගේ මුඛයෙන් ඔබ එළියට ගෙනෙනවා. Praise God. ප්‍රශංසා වේවා. Are you catching something? ඔබ යම් දෙයක් අල්ලා ගන්නවද? You know these things have to be caught. මේ දේවල් ඔබ අල්ල ගන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. See, I'm being transformed. ඔබ කියන්න මම පරිවර්තනය වීමක් සිදු වෙනවා. To be a different kind of person. වෙනස් ආකාරයේ පුද්ගලයෙක් වෙන්න පිණිස. Because I'm special. Hallelujah. මම විශේෂ නිසා. The day that you were born again. ඔබ නැවත උත්පාදනය වෙච්චම දවසේ. You became special. Hallelujah. ඔබ විශේෂ කෙනෙක් බවට පත් වුණා. God became your father. දෙවියන් වහන්සේ ඔබගේ පියා බවට පත් වුණා. Hallelujah. Hallelujah. You are special. You're not ordinary. ඔබ විශේෂයි. ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Let's look at another scripture. 1 Corinthians chapter 3. 1 කොරින්තිය 3 වෙනි පරිච්ඡේදයේ verses 1 to 3. 1 සිට 3 දක්වා බයිබල් පද බලමු. Are you with me today? ඔබ මා සමගද අද දවසේ? You're very quiet today. ඉතා නිශ්ශබ්දයි. Is it because you're receiving so much? ඔබ ගොඩක් ලබා ගන්නවද මේ උදෑසන සභාව? Hallelujah. Hallelujah. Amen. Amen. Now listen to this. 1 Corinthians chapter 3 verse 1 onwards. And I, brethren, this is Paul speaking to the Corinthian church, could not speak unto you as unto spiritual, but as unto carnal, even as babes in Christ. Paul tuma Korinthi sabavata katha karana me sane sahodareni aathmike antamen numbalata katha karannata nohakiva I have fed you with milk and not with meat, for here though you were not able to bear it. Neither yet now are you able. මාංශිකයන්ටත් ක්‍රිස්තුස් වහන්සේ තුල බිලුන්දන්ට මෙන් කතා කෙලිමි. මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරෙන් පෝෂණය කෙලිමි. එසේ කළේ නුඹලා ඒවා දරන්නට බැරිව සිටි නිසාය. He's saying here, now this is Apostle Paul going to the Corinthian church. Paul tuma Korinthi sabhavata yanawa me sthane. Now he has come previously as well. Meeta kalinut e sthaneyata gihilla thibena. And as he came back, he's saying, navata watawak ohu paminiyahama ounta me de kiya dena. He said, I cannot bring to you the spiritual words that I want to give you. Matula athi e aathmika wachana obalaata dennata baha mata kiyala ho kiyana. Verse 1 again. පළවෙනි පදේ නැවත said I could not speak unto you as spiritual. ආත්මික ආකාරයෙන් ඔබට කතා කරන්නට බැරිය. So Paul was finding it difficult to give the words of the spirit to this congregation. ආත්මික වචන මේ සභාවේ සෙනගට දෙන්න අපහසු වුණා පාවුල්තුමාට. Because they were yet carnal even unto babes in Christ. ක්‍රිස්තුස් වහන්සේ තුල තවමත් ඒ මානසිකව සිටපු නිසා. So these people, although they had, you know, Paul teaching for them, Paul ඉගැන්නුවත් මේ සෙනගට, but they have not grown in the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල මොවුන් වර්ධනය වෙලා නැහැ. And Paul addressed them as carnal Christians. Paul තුමා මේ අයට කතා කරන්නේ මානසික කිතුණුවන් කියලා. Who is a carnal Christian? කවුද මානසික කිතුණුවෙක් කියලා කියන්නේ? Who is a babe in Christ? ක්‍රිස්තුස් වහන්සේ තුල බිලින්දෙක්. You know, not because he's young in the Lord. දෙවියන් වහන්සේව අලුතෙන් පිළිගත් කෙනෙක් නිසා නොවේ. He has not allowed the words of the spirit enter and train him. ඔවුන් ඉඩ දීලා නැහැ ආත්මික වචන වලට හදවතට ඇතුල් වෙලා ඔහුට පුහුණුව ගෙන එන්නට. And this person, he's saying, I have to feed you with milk and not with meat. ඒ මනුෂ්‍යයන්ට කියනවා ඔවුන්ව කිරෙන් මිස ඒ දැඩි ආහාර වලින් ඔබට පෝෂණය දෙන්න බෑ කියලා. Because they were you were not able to bear it. මන්ද ඔබට ඒ වචන දරන්නට බැරි නිසා. Neither yet now I able. තවමත් ඔබට මේ දැඩි ආහාර දරන්නට බෑ කියලා පාවුල් තුමා කියනවා. So it implies that you know Paul had tried before. පාවුල් උත්සාහ දරලා තියෙනවා මීට ප්‍රථමයෙන්. And now he's trying again and he's saying yet there has been a time period has gone and yet they are still babies. කාලයක් ගත වුණ නමුත් තවමත් ඔබ ඒ බිලින්දන් හැටියට මානසික පුද්ගලයන් හැටියට ක්‍රියා කරන බව පාවුල් තුමා කියනවා. You know, do you know that in our physical bodies there's a progression of the intake of food that we take. ඔබ දන්නවද අපගේ ඒ ශරීරයේ අපි ගන්න ආහාර ටිකෙන් ටික තමයි අපි වර්ධනය වෙන්නේ. We drink the mother's milk and then we grow up. ඉස්සෙල්ලා මවගේ ඒ කිරි අරගෙන තමයි වර්ධනය ලබන්නේ බිලින්දෙක්. And there's a time then we learn to eat food. ඊට පස්සේ solid food, yes. අපි ඝන ආහාර කන්න පටන් ගන්නවා. The meat and the rice and curry and the kottu rotis. ඊට පස්සේ තමයි මස් මාළු ඒ කොත්තු රොටි කන්න පටන් ගන්නෙ. But in the spirit realm also there is spiritual diet. ආත්මික තලයේත් ඒ ආත්මික ආහාර වේලක් තිබෙනවා. But these Christians, even though they have gone into years as Christians, මෙම කිතුණුවන් අවුරුදු ගණනාවක් තිස්සේ කිතුණුවන්ව සිටියේ නමුත් they are still drinking milk. තවමත් කිරි බොමින් පවතින්නේ. Can you imagine that? හිතන්න පුළුවන් ද මේ දේ? Let's think you're 25 years old and you still come to you go somewhere to work with the kiri bottle. The bottle of milk. හිතන්න බලන්න ඔබ අවුරුදු 25ක පුද්ගලයෙක් නම් තවමත් ඔබ යන තැන කිරි බෝතලයක් අරන් යනවනම් ආහාර වෙනුවට. And this was the state in the church that the apostle Paul was teaching. පාවුල් තුමා ඉගන්නපු ඒ සභාවේ තත්වය උනේ මෙයයි. And he's addressing that. ඒ තත්වය තමයි ඒ ගැන තමයි ඔහු කතා කරන්නේ. Next verse. ඊළඟ පදය. He says for ye are yet carnal for there is among you envying, strife, divisions and yet are ye not carnal and walk as men. මක්නිසාද නුඹලා තවම මානසිකය නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇතිබැවින් නුඹලා මානසික මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද? So this Now who is a carnal Christian? කවුද මාංශික කිතුනෙක් කියන්නේ? He has not grown in the things of God. දෙවියන් වහන්සේගේ කාරණා තුල වර්ධනය වෙච්ච නැති කෙනෙක්. He has not progressed in the spiritual diet. ආත්මික ඒ ආහාර වේල තුල ඉදිරියට ගිහිල්ලා නැහැ. So he cannot receive the language, the spiritual language that comes to him. එම නිසා ඒ ඔහුට පැමිණෙන ආත්මික භාෂාව ලබන්න තරම් ශක්තියක් නැහැ ඒ පුද්ගලයාට. And his behavior is just like the worldly people. ඔහුගේ හැසිරීම ලෝකයේ මිනිස්සුන් හැසිරෙන ආකාරයටයි. There's envy, strife, divisions. ඊර්ෂ්‍යාව තියෙනවා, විවාදය තිබෙනවා, බෙදීම තිබෙනවා. Even in their own house. ඔවුන්ගේ නිවසේ පවා There's strife in the house. ඒ නිවසේ පවා මෙම ප්‍රශ්න තිබෙනවා. Wherever they go there's strife. ඔවුන් යන හැම තැනම විවාදයේ ප්‍රශ්න. There's envy. ඒ ඊර්ෂ්‍යාව. They're jealous of other people. එකිනෙක කෙනා ගැන ඊර්ෂ්‍යා කරනවා. Now this is how the world runs. ලෝකය හැසිරෙන්නේ මේ ආකාරයටයි. But we are not called to live like that. නමුත් අපිව කැඳවලා නැහැ මේ ආකාරයෙන් ජීවත් වෙන්න. So the apostle Paul is saying, I not carnal. ඔබ මානසික නොවේද? And walk as men? ඒ සාමාන්‍ය මිනිස්සුયા වගේ හැසිරෙන්නේ නැද්ද? Look at that. And walk as men? ඒ සාමාන්‍ය මිනිස්සුયા වගේ හැසිරෙන්නේ නැද්ද? In other words, what God is saying, you're not supposed to walk as men. දෙවියන් වහන්සේ මේ ශානේ අපට විග්‍රහ කරන්නේ ඔබ මිනිස්සුયા ප්‍රකාරයෙන් හැසිරෙන්නේ නැහැ. You might say, oh pastor, what are you saying? We are men and women. ඔබ කියන්නේ පාස මොකද්ද ඔය කියන්නේ අපි කාන්තාවන් පුරුෂයන් නෙවෙයිද? In other words he said you are still walking as mere men. මෙතන කියනවා මානසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් ඔබ හැසිරෙනවා නොවේද? We are not supposed to live like ordinary men. සාමාන්‍ය මනුෂ්‍යයන් හැසිරෙන ආකාරයට හැසිරෙන්න ඔබව කැඳවලා නැහැ. Hallelujah. Hallelujah. We have to walk as spiritual men and women. ආත්මික පුරුෂයන් කාන්තාවන් හැටියට අපි හැසිරිය යුතුයි. Hallelujah. Hallelujah. You know that is why we must grow in the word of God. ඒක තමයි අපි දේව වචනය තුල වර්ධනය විය යුත්තේ. We must allow that word of God come into our spirit. ඉඩ දෙන්න ඒ වචනයට අපගේ ආත්මයට ඇතුල් වන්නට. Let that word renew our thinking. ඒ වචනයට ඉඩ දෙන්න ඔබ සිතන ආකාරය වෙනස් කරන්න, නැවුම් කරන්නට. Hallelujah. Hallelujah. And then you will find your life living in a supernatural realm. එවිට ඔබට පෙනේවි ඔබගේ ජීවිතයේ සුභාඋත්තරීතර තලයක ක්‍රියා කරනවා. Hallelujah. Hallelujah. Nothing will be hard for you. කිසිම දෙයක් ඔබට අමාරු වන්නේ නැහැ. Nothing will be a struggle for you in life. කිසිම දෙයක් ඔබට පොරබැදීමක් තිබෙන්නේ නැහැ ඔබගේ ජීවිතේ. Another scripture we look at Colossians 2:20. කොලොස්සි 2:20 දෙස බලමු අපි. Are you understanding what I'm saying? මං කියන දේ ඔබට තේරෙනවද? I'm specially addressing people who are you know Christians for a long time. බොහෝ කාලයක් තිස්සේ කිතුණුවන් වී සිටින ඔබටයි මම කතා කරන්නේ. Now if you are a new Christian. ඔබ අලුත් කිතුණුවෙක් නම්. Praise the Lord. ප්‍රශංසා වේවා. You know you have to start from the milk. ඔබ කිරි වලින් පටන් ගන්න ඕන. Hallelujah. Hallelujah. You know we have after the service a room that give milk for babies. දේව මෙහෙන් අනුතුරුව අපි කිරි දෙන පන්තියක් තිබෙනවා උඩු මහලේ. And if you are a baby you will cry and say I want to go to and have milk. ඔබ අලුතෙන් පැමිණි කෙනෙක් නම් ඔබ අඬමින් කියයි මට දැන් කිරි බොන්න වෙලාව ඇති. Sorry, the babies can't speak words, no? You'll be going yeah yeah. And you know somebody will have to take you upstairs. කාට හරි සිද්ධ වෙයි ඔබ ඒ වචනය ලබන්න උඩට අරගෙන යන්න. And Pastor Renuka will start feeding you milk. Pastor Renuka ඔබට කිරි දෙන්න යනවා වචනේ. Now these things are real in the spirit realm as well. ආත්මික තලයේ මේ දේ සැබෑයි. If you are not wanting milk something is wrong. ඔබට කිරි අවශ්‍ය නැත්නම් ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයක් තිබෙනවා ඔබ තුල. If a baby is not drinking milk you get worried isn't you mothers and fathers kuda especially mothers daruwek kiri ganne naththam bonne naththam priyam prashnayak demaupiyan karadera wenawa e gana if you are a new christian you came forward to receive christ oba navakitunuwek nan oba idiriyata paminla christus wahanseewa piligatta nan maybe 2 3 weeks ago 1 month ago sathi deka thunakata prathamen wenna puluwan maasekata prathamen naththam maasa 6 ekata kalin wenna puluwan you must be in that beginners class oba e aarambaka pantiye sitiya yutumai hallelujah hallelujah because there they will teach you know who God is what his word is and how to grow how to pray how to read the bible මන්දේ පන්තිය ඔබ ඉගෙන ගන්න යනවා. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? වචනය යනු කුමක්ද? කෙසේද දෙවියන් වහන්සේ තුල ඉදිරියට යන්නේ කියලා. If you don't do that, ඔබේ දේ කලේ නැත්තම් you will spiritually what will happen if a baby doesn't drink milk? කුමක්ද සිදුවෙන්නේ ආත්මිකව ඒ බිලින්දෙක් කිරි බෙව්වේ නැත්තම්? That will happen to you. ඒ දේ ඔබට සිද්ධ වෙයි. After 2-3 weeks you won't come to church. සති දෙක තුනකට පස්සේ ඔබ සභාවට එන්න යන්නේ නැහැ. You say what is the point in going to church? Nothing happened to me. මොකක්ද ඇති වැඩේ සභාවට ගිහිල්ලා මුකුත් මට උනේ නැහැනේ කියලා ඔබ කියන්නේ. It's not that nothing happened to you. ඔබට ඇත්තටම මුකුත් සිද්ධ උනේ නැහැ නෙවෙයි. You haven't put yourself in the place that you should be. ඔබ සිටිය යුතු ස්ථානයට ඔබ ගිහිල්ලා නැති නිසායි එහෙම වෙලා තිබෙන්නේ ඔබට. Hallelujah. Hallelujah. Say I have to grow. ඔබ කියන්න මම වර්ධනය විය යුතුයි. Say I have to grow. Everyone say I have to grow. අපි හැමෝම කියමු මම වර්ධනය විය යුතුයි. Hallelujah. Hallelujah. You never stop growing. කවදාක්වත් වර්ධනය වෙන එක අපිට නවත්වන්න බෑ. So I want to challenge. This is a challenge. මම අභියෝග කරනවා ඔබට. If you have never been to the beginners class. ඒ ආරම්භක පන්තියට කවදාක්වත් ඔබ සහභාගී වෙලා නැත්නම්. Today is the first day to be in the beginners class. අද තමයි ප්‍රථම දවස ඔබ ආරම්භක පන්තියට සහභාගී වන්න. Hallelujah. Hallelujah. I will be there to welcome you. මම ඒ ස්ථානයේ සිට ඔබව පිළිගන්න යනවා. The baby room. Amen. ලදරුවන්ගේ ස්ථානය කාමරේ. Hallelujah. Praise God. Colossians 2:20. කොලොසි පොතේ 2:20 දෙස බලමු. Are you with me? ඔබ මා සමගද? Are you with me? Amen. Colossians 2:20. කොලොසි 2:20. Wherefore if ye be dead with Christ from the rudiments of the world, why as though living in the world are ye subject to ordinances? NIV. නුබලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණහුනම් ලෝකෙහි ජීවත් වන්නාක් මෙන් මිනිසයාගේ ශික්ෂා හා ධර්ම අනුව අල්ලන්නටවත් රස බලන්නටවත් අත ගසන්නටවත් එපාය යන නියෝගවලට යටත් වන්නේ මක් නිසාද? Look at that. Since you died with Christ to the basic principles of this world, why as though you still belong to it? Christus wahanse samaga merunehi minam lokehi jeevat vannak men manushyage shiksha ha dharma anu oba yanne ai? What is he saying here? Kumakda metena kiyanne? If you when you receive Christ, oba Christus wahanseva laba gatta nam, you died with Christ, oba Christus wahanse samaga meruna, your former life, obage parana jeevithe, your former life, obage parana jeevithe, died with Christ, Christus wahanse samaga meruna. Hallelujah. Hallelujah. You are dead to sin now. Dang oba paapayata meri avasanaayi. But you are alive to God now. Namuth deviyan wahanse wetata oba jeevamaanawa sitinawa. Hallelujah. Hallelujah. You got a brand new life now. Aluth malu jeevithayak obata labila iwarai. And it says you do not belong to this world now. Dang metana kiyenawa tava duratath oba lokeyata aithi neha. And he saying why are you now still trying to live with the principles of the world? ඇයි ලෝකේ ප්‍රතිපත්ති වලට අනුව තව දුරටත් ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ? Did you hear that? ඔබට 얘 දෙ ඇසුනද? If you do not belong to this world, මේ ලෝකයට ඔබ අයිති නෙවෙයි නම්, why are you still trying to belong to this world? ඇයි ඔබ තාමත් ලෝකයේ අයිති කෙනෙක් හැටියට ජීවත් වෙන්න හදන්නේ? Because in the world there are different rules and laws. මන්ද ලෝකයේ තිබෙනවා විවිධ වූ ශික්ෂා සහ ධර්ම. Do not handle this. Do not taste this. ඔබ මේ දේ රස බලන්න එපා. Don't touch this. අත ගසන්නට එපා. This is the religious system. මේක ආගමික වාතාවරණයේ අක්‍රමයක්. In religion. ආගම තුල people do things that they do not know why they are doing it. Manushya yam yam kriyavan karanawa danne neha ai e de karanne kiyala. They do it because they have to do it. Oune de karanne kala yutuma nisa. They spend their money. Mudal viyadam karanawa. They spend their time. Kale vay karanawa. And they know that there is no result in this. Oun dannawa mehi pratipalayakut neha kiyala. But yet they do because others are doing it. Namuth annaya karana nisa oune deema karanawa. They doing because they think if I don't do this. Oun hitanawa mama me de kare naththam. What will people think? Kumak manushya sitayda? You know, will people reject me? Pratikshepa karayda mawa? But the Bible says you are not of this world now. නමුත් බයිබලයේ කියනවා ඔබ මේ ලෝකයේ ආකාරයටයි. Hallelujah. Hallelujah. You belong to the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානියටයි ඔබ අයිති. Hallelujah. Hallelujah. It doesn't matter what the world thinks about you. ලෝකයේ ඔබ ගැන කුමන දේ සිතුවත් කමක් නැහැ. Now what is important is what God thinks about you. දැන් වැදගත් වන්නේ දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන දේ පමණයි. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Say I belong to Jesus. ඔබ කියන්නේ මම යේසුස් වහන්සේට අයිති. Say I belong to Jesus. මම යේසුස් වහන්සේට අයිති. I am complete in Jesus. Mama sampurna Yesus wahanse tule. Hallelujah. Hallelujah. Little joke I'll say. There was one man. Vihiluwak mama kiyeno ek manushyek hitiya. I said this already. Samahata kalin kiyala athi. There was a man going on the road. Pare gaman karapu manushyek hitiya. A robber came and pulled a gun and said. Horek ævilla tuwakko ella kalla kiwwa. Your life or your money? Obage jeevitheda obage sallida? Your life or your money? Sallida jeevitheda? He said, "Sorry, I don't have any money." Oh, kiwa samawenna kisi salli nehne mangawa. And in fact, last week I gave my life to Jesus. Giya sathiye mama mage jeevithaya deviyan wahanseeta Yesus wahanseeta puda kara kiyala kiwa. So I don't have money and I don't have a life also. Ane sallit neha jeevithayat neha mata kiyala kiwa. He said, "Mad fellow, go go go." Maha pissek yanna yanna kiyala kiwa. Hallelujah. Hallelujah. Now this is what happened to us. මේක තමයි අපට සිද්ධ වුනේ. I do not belong to this world anymore. මම මේ ලෝකයට තවදුරටත් අයිති නැහැ. Hallelujah. Hallelujah. I belong to Jesus. මම යේසුස් වහන්සේට පමණයි අයිති. He knows how to take care of me. උන්වහන්සේ දන්නවා කෙසේද මාව රැක බලා ගන්න කියලා. If you belong to this world, ඔබ මේ ලෝකයට අයිති කෙනෙක් නම්, you be a slave to this world. ඔබ මේ ලෝකයට වහලෙක් වෙනවා. Hallelujah. Hallelujah. But if you belong to Jesus, ඔබ යේසුස් වහන්සේට අයිති නම්, He will look after you like a prince. Hallelujah. ඔබ කුමරෙක් වගේ උන්වහන්සේ රැක බලා ගන්නවා. Hallelujah. Hallelujah. Say I belong to Jesus. ඔබ කියන්නේ මම යේසුස් වහන්සේට අයිති. This world is not my home. මේ ලෝකය මගේ නිවස නෙවෙයි. So we have spiritual principles. ආත්මික ප්‍රතිපත්ති තිබෙනවා. I will never be a victim for this world now. මේ ලෝකයට තවදුරටත් මම ගොදුරක් වන්නේ නැහැ. You know, once you start walking in the word. මේ ලෝකේ ගමන් කරන්න පටන් ගත්තාම. Once you get hold of the word of God. දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව වචනය අත්පත් කරගත්තාම ඔබ once you graduate from milk ඒ කිරි වලින් ඔබ උපාධිය ලැබුවහම to solid food ඝන ආහාර කන්නට you will find that your life ඔබ දැනගනීවි ඒත්තු ගනීවි ඔබගේ ජීවිතය that you will never be a victim of its circumstances වාතාවරණයන් තුල කවදාක්වත් ඔබ ගොදුරක් වෙන්නේ නැහැ කියලා ඔබට ඒත්තු ගන්න යනවා. Even though circumstances can be negative. ඒ ඍණවාදී තත්වයන් උනාට ඔබ සිටින අවස්ථාව. You will always be on top. Hallelujah. නිරන්තරයෙන්ම ඔබගේ තත්වය තුල ඔබ හිස උඩ ඉන්න යනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You'll be a victor and not a victim. ඔබ ජයග්‍රාහකෙක් ඔබ ගොදුරක් නෙවෙයි. Hallelujah. Hallelujah. See, I'm a victor of the system of this world. ඔබ කියන්නේ මේ ලෝකයේ ආකාරය තුල මම ජයග්‍රාහකයි. I'm not a victim under the circumstances. මම වාතාවරණයන් තුල කවදාක්වත් ගොදුරක් වන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Now you must say these things continually. නිරන්තරයෙන්ම මේ දේ ඔබ ප්‍රකාශ කළ යුතුයි. I told you it is by your mouth that you get the victory. මම ඔබට කිව්වා ඔබගේ මුඛය කර්ණ කොටගෙනයි ඔබ ජයග්‍රහණය ලබන්නේ. You keep saying. ඔබ නිරන්තරයෙන්ම මේ දේ කියන්නේ. You know, people will say, "Oh, you're going to that church. Nothing has happened to you." මිනිස්සු ඔබට කියයි, "අර සභාවට යනවනේ මුකුත් වෙලා නැහැ නේ වාට." You know, like Noah. Noah කිව්වා වගේ. Noah was building the church, the ark. Noah ඒ නෞකාව ගොඩ නැගුවා. People were making fun of him. මිනිස්සු ඔහුට විහිළු තහළු කරා. But he knew the flood was coming. Hallelujah. නමුත් Noah දැනගෙන හිටියා ජල ගැල්ම පැමිණෙන බව. You keep speaking the word. ඔබ දේ වචනය නිරන්තරයෙන්ම කතා කරන්න. People will say, "Why? What has happened now?" මිනිස්සු කියයි මොකද්ද වෙලා තිබෙන්නේ වාට? My seed is under the ground. මගේ බීජය තිබෙන්නේ ඒ පස යටයි. Hallelujah. Hallelujah. Say I have spoken the word and that seed is under now, it's in the soil. ඔබ කියන්න මම කතා කරලා තිබෙන්නේ වචන ප්‍රකාශ කරලා තිබෙන්නේ බීජය තවමත් තිබෙන්නේ පස යට. Hallelujah. Hallelujah. People will come again, what? Nothing has happened. මිනිස්සු ඇවිල්ලා කිය ඒක මොකුත් වෙලා නැහනේ. It is coming. ඒක එනවා එනවා එනවා දෙද. Hallelujah. Hallelujah. My seeds are inside. මගේ බීජය ඇතුළේ තිබෙන්නේ පස යට තවම. Hallelujah. Hallelujah. You are seeing from the spirit the harvest. ඔබගේ ආත්මෙන් පැමිණෙනේ බීජය ඔබ අස්වැන්න කපා ගන්නවා. And one day will come you can see the sprout. Hallelujah. එක දවසක ඒ පැලය හට ගන්න ඔබ දකිවි. And before long, hallelujah. වැඩි කලක් යන්න ප්‍රථමයෙන්. You have the harvest. Hallelujah. ඔබ මහත් අස්වැන්න කපා ගන්නවා. Hallelujah. Hallelujah. This is how you win all the time. නිරන්තරයෙන් ඔබ ජය ලබන්නේ මේ ආකාරයට. Don't give up and don't give in. කවදාකවත් ඔබ අත්හරින්න එපා, අතහරින්න එපා. For many of you here I see in my spirit now I'm speaking. මගේ ආත්මෙන් මම දකිනවා මෙතන ඉන්න බොහෝ දෙනා. Your victory is about to happen. ඔබගේ ජය දැන් වෙන්න මොහොතකින් සිදු වෙනවා. Your harvest is about to come up. අස්වැන්න දැන් නෙලන්න කාලේ පැමිණලා හරි. This is not the time to give up. ඔබ අත්හරින්න වෙලාව නෙවෙයි මේ. Hallelujah. Hallelujah. This is the time to keep speaking. Hallelujah. ඔබ නිරන්තරයෙන්ම කතා කරන්න කාලයයි. This is the time to see from your spirit. ආත්මෙන් දකින්න කාලය පැමිණ ඇත. And bring forth those treasures. ඒ වටිනා වස්තු ඔබගේ ආත්මෙන් එළියට ගෙනෙන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So never be a victim in life. මම ඔබ කියන්න මම කවදාකවත් ජීවිතයේ ගොදුරක් වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. You know some people when those things don't happen samahara aya yam devalodge jeevithe siddha wenne nathi kota they start to cry even to God deviyan wahanseetat own moragasamin andanawa they cry oh God andanawa ane swamini why have you not answered my prayer ai mage yaaknyawata oba pilithuru dunne natte help me lord udaw karanna swamini and you keep crying oba andanawa and you think if you cry more God will answer your prayer ඔබ හිතනවා ඔබ වැඩියෙන් ඇඬුවොත් දෙවියන් වහන්සේ යාඥාවට පිළිතුරු දෙයි කියලා you say God I need help ඔබ කියනවා අනේ ස්වාමිනී මට උදව් අවශ්‍යයි so your prayer is constantly asking for help from God ඔබගේ යාඥාව ඉතින් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලීමයි in 1 John chapter 5 verse 5 1 යොහාන් 5:5 කියනවා 1 John 5:5 එකෝහන් පහේ පහේ who is he that overcometh the world කවුද මේ ලෝකය ජය ගන්නේ but he that has believed that Jesus is the son of God යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයායි විශ්වාස කරන මනුෂ්‍යයා hallelujah hallelujah 1 John 4:4 එකෝහන් 4:4 කියනවා 1 John 4:4 එකෝහන් 4:4 dear of God little children මාගේ ප්‍රිය දරුවනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිව and have overcome them සියල්ල ජයගෙන ඇත. You have overcome them. ඔබ සියල්ල ජයගෙන ඇත. Hallelujah. Hallelujah. It doesn't say you are going to overcome. එතන කියන්නේ නැහැ ඔබ ජය ගන්න යනවා කියලා. You have already overcome. ඔබ දැනටම ජයගෙන ඉවරයි. It is in the past tense. ඒ අතීත කාලයේ තිබෙන්නේ. Hallelujah. Hallelujah. You know God has already given us the victory. දෙවියන් වහන්සේ දැනටම ජයග්‍රහණය දීලා ඉවරයි. Hallelujah. Hallelujah. When Jesus died on the cross. යේසුස් වහන්සේ කුරුසපත් වුණාම. Remember he said it is finished. උන්වහන්සේ කිව්වා සියල්ල අවසానයි. You know why did Jesus say it is finished? ඇයි යේසුස් වහන්සේ කිව්වේ සියල්ල අවසానයි කියලා? He said the job is done. Hallelujah. මගේ කාර්ය බාරය වැඩ ඉෂ්ට කළා ඉවරයි. I have finished the victory for you. ඔබ වෙනුවෙන් ජයග්‍රහණය මම අවසන් කළා ඉවරයි. When he finished His work on the cross. උන්වහන්සේගේ කුරුසේ ක්‍රියාව උන්වහන්සේ අවසන් කරාම. That was on our behalf. ඒ කලේ අපි වෙනුවෙනුයි. Hallelujah. Hallelujah. And he says now greater is he who is in you than the one of this world. උන්වහන්සේ කියන ඔබ තුල සිටින තනන් වහන්සේ මේ ලෝකයේ සිටින තනත්තාට වඩා බලවත්. Let me say that because greater is he who is in you than the one who is outside. මාතුල සිටින තනත් වහන්සේ ලෝකයේ සිටින තනත්තාට වඩා බලවත්. Hallelujah. Hallelujah. Who is inside you now? හවුද ඉන්නේ ඔබ තුල? It is the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ. The Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ. And the Bible says he is the helper. උන්වහන්සේ තමයි අපගේ උපකාරයානන්. So you don't have to cry help me help me help me. අනේ මට උදව් කරන්න කියලා අඬන්න අවශ්‍ය නැහැ. You have to say I am helped. Hallelujah. ඔබ කියන්න අවශ්‍ය මට උපකාර ලැබී ඉවරයි. The helper is inside you. මන්ද මට උපකාර කරන තැනත් මා තුලයි. Do you know the helper is inside you? ඔබ දන්නවද ඔබට උපකාර කරන තැනන් වහන්සේ ඔබ තුලයි කියලා? You don't have to go running for help. ඔබ උදව් අවශ්‍ය වෙලා ඔබ දුවන්න අවශ්‍ය නැහැ. You don't have to shout I don't have anybody to help me. Ane kavurat mata udaw karanna nehane kiyala oba kiyanna awashya neha. Look, Pastor Roshan is not helping me. Pastor Roshan ut mata udaw karanna nehane. Ah, the helper is inside you. Udaw upakara yanan oba tulai. And he is the Holy Spirit. Unwahanse shudhatmayanan wahanse. And he is God. Unwahanse deviyan wahanse. The Holy Spirit is God. Unwahanse deviyan wahanse. And he is a person. Unwahanse pudgale. He hears you. Unwahanseta asenawa obawa. Hallelujah. Hallelujah. So what do you say? Oba kumakda kiyanne? Holy Spirit, thank you that you are my helper. Shudhatmeni stuti oba wahanse mage upakarayanan nisa. Holy Spirit, thank you that you live in me. Stuti shudhatmeni oba wahanse maatula jeevath wenna nisa. I am helped now. Hallelujah. Mata upakara labi iwarai. Hallelujah, I am helped. Hallelujah, mata upakara labenawa. Hallelujah, I am not helpless. Mama kisima balaporottuwak nathiwa upakara nathiwa sitina kenek nevey. John 16. John 14 16 to 18. Yohan pote ඒ 14 වන පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා It says and I will pray the Father and he will give you another comforter that he may abide with you forever 17 The spirit of whom the world cannot receive because seeth him not neither knoweth him but you know him for he dwelleth with you Amen. And shall be in you Hallelujah මම් පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලි කාර්යයක උනුඹලාට දෙනසේක ඒ සැනසිලි කාර්යානෝ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේය උන්වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරියමක් නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුරන්නේවත් නැත නුඹලා උන්වහන්සේව අඳුනන්නේහිය මක් නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටින්නේය Hallelujah නුඹලා තුලෙහි සිටිනසේක He is in you උන්වහන්සේ නුඹ තුලයි The Holy Spirit is in you ශුද්ධාත්මයන් වහන්සේ නුඹ තුලයි Hallelujah Hallelujah Verse 18 18 වන පදේ I will not leave you comfortless I will come to you The word there is I will not leave you helpless එතන කියනවා නුඹලා අනාතව නාරින්නෙමි නුඹලා වෙතට මම එමි Say I'm not helpless මම උදව් නැතිව සිටින කෙනෙක් නෙවෙයි සහෝදරයෝ ඔබ උදව් නැතිව සිටින කෙනෙක් නෙවෙයි සහෝදරයෝ ඔබ උදව් නැතිව සිටින කෙනෙක් නෙවෙයි The helper is inside you ඒ උපකාරයානන් සිටින්නේ ඔබ තුලයි Hallelujah Hallelujah The helper is inside you ඒ උපකාරයානම් උදව් කරන The helper is not outside උදව් කරන තනන් වහන්සේ පිටත නෙවෙයි සිටින්නේ Hallelujah Hallelujah Don't look for help of man මිනිස්යාගේ උදව් බලමින් ඔබ යන්න එපා Do you know the help of man always has an expiry date ඔබ දන්නවද මිනිස්යාගේ උදව් වලට ඒ කල් ඉක්ුත් වීමේ දිනයක් නිතරම තිබෙනවා Hallelujah there's always expiry date ඒ කල් ඉක්ුත් වීමේ දිනයක් තිබෙනවා Hallelujah people will help you මිනිස්යා ඔබට උදව් කරයි But there is an expiry date කල් ඉක්ුත් වීමේ දිනයක් තිබෙනවා But with God there's no expiry date නමුත් දෙවියන් වහන්සේ එක්ක කල් ඉක්ුත් වීමේ දිනයක් නැහැ There's no limit Hallelujah කිසිම සීමාවක් නැහැ So don't put your trust in man එම නිසා ඔබ මිනිස්යා කෙරෙහි විශ්වාසය නොතබන්න Hallelujah let's stand to our feet this evening අපි සියලු දෙනාම නැගී සිටිමු Hallelujah Hallelujah You belong to Jesus ඔබ යේසුස් වහන්සේට අයිති And the Holy Spirit lives in you ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි He's your helper උන්වහන්සේ ඔබගේ උපකාරයානන් and you are a winner all the time නිරන්තරයෙන්ම ජයග්‍රාහකයි ඔබ that situation you're going through now ඔබ මුහුණ දෙන ඒ අවස්ථාව අද දවසේ was not for your defeat ඔබගේ අසමත්කම පරාජය උදෙසා නෙවෙයි he's going to turn it around for victory උන්වහන්සේ ඔබගේ ජය උදෙසා හරවනවා hallelujah hallelujah praise god praise god ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා